ඔබ දුප්පත් උනත්, පොහොසත් උනත්, බෝගත් උනත්, නෝගත් උනත් ඔබ හැම දිනෙකම තෙරාපු රත්තරන් වගේ ගරලා ගරලා හොයාගත්තු නිල් කැට මාණික්ක වගේ දියමන්ති වගේ තිරසක් ඔබ හැම දිනෙකම ඔබ ගැන වාසතරට පත් වෙන්න ඔබ හඳා කන්නාලියල යනවානේ ඒ යන හැම වෙලාවෙම සීපත් කරන්න මේ කන්නාලිය ඉස්සරහින් පුද්ගලයා නිකන් කෙනෙක් නෙවෙයි මෙන්න මේ අවස්ථා දෙකම ජයග්‍රහණය කළා වූ ඉතාම පුණ්‍යවන්ත කෙනෙක් කියලා ඔබ ගැන ඔබ සතුටට පත් වෙන්න. කන්නාඩි ළඟට ගිහිල්ලා ඔබේ මුහුණේ ලක්ෂණ දැකලා කොණ්ඩේ කියලා සතුට වෙන විතරක් නෙමෙයි. මෙන්න මේ කරුණත් ඔබ හැමදාම සීකරන්න. අන්න ඒ ශාසනයක අපලබකෝ වටිනාම දේ තමයි බුද්ධ ධම්ම සංඝ කියන කෙරුවර. උතුම් ඥානය අපලැබුවා. බුදුරජාණන් වහන්සේ අපලැබුවා. උන්වහන්සේගේ ශ්‍රේණියේ පිටමේතු උතුම් ධර්මය අපලැබුවා. උන්වහන්සේ ස්කාරණීය සැලත් මොලමාදී එනිකේසේ ආර්යමහා සංඝරත්නය අපලැබුවා. පින්වතුනි මේක තමයි ලෝකේ ලබන්න පුළුවන් වටිනාම දේ. ලබන දේවල් වලින් උතුම්ම දේ තමයි මෙන්න මේ ත්‍රිවණ කෙරෙහි අප ලබන ප්‍රසාදය සන්දාව. එනිසා සන්දහා ප්‍රතිලාභය අපි ලැබුවා වාසලොත් පැත්තේන. අන්නේ ශාසනයකින් අපට ලැබෙන වටිනාම දෙයක් තමයි සම්ධර්මය කියලා කියන්නේ. ඒ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව ලැබීම සලකන්නේ සාමනන්තරී කියලා. අපේ දේශවල වලින් අහන වටිනාම දේ තමයි සම්ධර්මය කියලා කියන්නේ. සම්ධර්මය කියන්නේ මොකද පින්නතුනි? මේ ලෝකයේ තියෙන සෑම තත්ත්වයක යථාර්ථය. වෙනත් විදිහකින් කියනවා නම් ඊටාම පහසුවෙන් ලස්සනට සතුටෙන් සාර්ථකව ජීවත් වෙන දින ක්‍රමයටයි ධර්මය කියලා කියන්නේ. ඒ ධර්මයේ හුදෙක පොත්පත්වල කියන දයක් විතරක් නෙවෙයි. ඒ අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක වන දයක් වෙන්නට ඕන. ඒ ධර්ම අපේ හැම සිතෙවිල්ලක් පාසාම එකට යන්නට ඕන දෙයක්. ඒ ධර්ම පින්නතුනි අපට ලැබෙන හැම පියවරක් පාසාම ධර්මයත් එක්ක අප එකට ගමන් කරන්නට ඕන. ඒ ධර්මය අප ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම අපේ හුස්මට ඒ ධර්ම එකතු වෙන්නට ඕන. ඒ ධර්ම උදෑසන අවදිච්ච මොහොත පටන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වා මව කුසර පිළිසින ගත මොහොත පටන් මරණය දක්වා ජීවිතේ හැම අවස්ථාවකදීම හැම අවධියකම හැම මොහොතකම අප ධර්මයට සමීප වෙන්නට ඕන. ඒ වගේම පිනොතන විශේෂයෙන් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කියලා කියන්නේ විමුක්ත ආයතනයක් කියලා කියනවා. කෙලෙසුන්ගෙන් හිටමෙදෙන අවස්ථාව, විමුක්තියට පත්වෙන අවස්ථාව. බොහෝ විට පින්නතොට හිටෙන්නේ ධර්මය අහන වෙලාවේ එක අවස්ථාව, ධර්මය පිළිපදින වෙලාව වෙනත් අවස්ථාව කියලා තමයි අපට හිතෙන්නේ නේද? නමුත් පින්නතුනේ එහෙම නැහැ. ධර්ම ශ්‍රවණය කිරීමත් ධර්ම පුහුණු කිරීමත් එකම අවස්ථාවේ සිද්ධ වෙනවා. ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටත් එක විමුක්ත ආයතනයක් වෙනවා. ධර්ම ශ්‍රවණය කරන ඔබටත් එක විමුක්ත ආයතනයක් වෙනවා. විමුක්තියට පත් වෙන අවස්ථාව. පිරිතනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ ශ්‍රාවකයන් මාර්ගඵල ලැබුවේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී. ඇස් දෙක ඇරගෙන ධර්ම ශ්‍රවණය කරන ධර්මය මෙනෙහි කරන අවස්ථාවලදී තමයි බොහෝ ශ්‍රාවකයන් විශේෂයෙන් සෝවාන් වෙලා තියෙන්නේ. සෝවාන්ානි මාර්ගඵල ලැබලා තියෙන්නේ. එනිසා ඔබ ධර්ම අහන්නට වාඩි වුණා කියලා කියන්නේම ධර්ම පුහුණුවට ප්‍රැක්ටිස් එකක් පටන් ගන්නත් කියන එක. ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරනවායි කියලා කියන වහන්සේටත් ඒක විමුක්ති ආයතනයක් වෙනවා. එනිසා දේශක ශ්‍රාවක අප දෙපිරිසටම ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාවක් කියලා සලකා ගන්න. අද අපි ධර්ම දේශනා සඳහා මාතෘකාවෙන් තෝරාගත්තේ ශ්‍රද්ධාව කියන මාතෘකාව. ශ්‍රද්ධා මූලික ආස්තපේ විකුසනා ධර්ම. ශ්‍රද්ධාව තමයි සියලු කුසල ධර්ම වල පදනම කියලා දේශනා කරනවා. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ සත්‍යගත අවබෝධය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන ප්‍රසාදය, විශ්වාසය. ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව තියෙන විශ්වාසය, ගෞරවය. ඒ වගේම ඒ ධර්මයෙන් සරණ ගියපු බුදුරජාණන් වහන්සේට පැවිදිච්ච මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් පිළිබඳව තියෙන ප්‍රසාදය, විශ්වාසය. ගෞරවය. මෙන්න මේක තමයි මේ ගමන මාගේ ප්‍රධාන කාරණ වෙන්න පිළිතුරු. ඊටමම කෙටියෙන් කියනවා නම් ශ්‍රද්ධාව කියලා කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිනවල තියෙන අපේ විශ්වාසණියක්. අපි හැම දිනකට මේ විශ්වාසය තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ වගේ වටිනා ධර්මයක් අපට දේශනා කරා කියන විශ්වාසය අප බොහෝ දෙනා තුළ මේ මොහොතේ තියෙනවා. හැබැයි වෙනත් මේක අඩුවක් තියෙනවා. අඩුව මොකද? ඒ ශ්‍රද්ධාව තියෙන කමන්ට අපේ වීර්යය හටගෙන නැහැ. ඒ වීර්යය හටගෙන නැත්තේ ඇයි? ඒ වීර්යය හටගෙන නැත්තේ අප ධර්මයේ සත්‍යය කියලා විශ්වාස කරාට අපේ එක අඩුවක් තියෙනවා. මොකක්ද ඒ අඩුව? ඒ තමයි මේ ධර්මයේ පිළිපැදීම තුළින් ජීවිතයේ සිද්ධ කරන සියලුම දේවල්ට වඩා ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය අඩුවයි අපේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා හිටිය කියලා අපි විශ්වාස කරනවා. උන්වහන්සේගේ ධර්ම තමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම ධර්ම කියලා අපි විශ්වාස කරනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයන් තමයි ලෝකේ ඉන්න පිරිසිදුම ශ්‍රාවකයන් කියලා විශ්වාස කරන එක පොඩ්ඩක් අඩුවක් නෑ. හැබැයි මොකද තියෙන අඩුව? ඒ තමයි මේ ධර්මයේ කුමුණු කරනකොට අප ජීවිතයේ කරන සියලුම දේවල්ට වඩා ඉක්මනින්ම සාර්ථකවම ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය අඩුවයි අපේ තියෙන්නේ. අන්නේ විශ්වාසයේ තියෙනවා නම් ඒ විශ්වාසය හටගත්ත නම් කොයිතරම් වීරිය කොයිතරම් ජයයක් අපි හටගන්නවද? පින්නතුණි අපට ලොකු එනර්ජි එකක් ඉන මොටිවේෂන් එකක් අභ්‍යන්තර අභිප්‍රේරණයක් හටගන්නවා. මේ ධර්මයේ කොහොම හරි මම උපරිම ලෙස පුහුණු කරනවා කියලා. මේ වීර්යය කොච්චර හටගන්නවද කිව්වොත් මේ අපේ සම මස් නහර ඇට ඇතුළු කරා විනිවිද යනවා කියලා සඳහන් කරනවා. ඒ තරම් අභ්‍යන්තර අභිප්‍රේරණය ඉන මොටිවේෂන් එක එනර්ජි එක හටගන්නවා. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. ඒ මට්ටමට වීර්යය දිනුනා කියලා අප දෛනිකව මේ කරන දේවල් ටික අඩු වෙන්නේ නැහැ. ඔබේ රැකියාව, යුතුයකම්, දරුවන් වෙනුවෙන් කරන කැපවීම, ගෙදර දොරේ වැඩ, අධ්‍යාපන කටයුතු මේ කිසිවක් අඩු නොවේ. ඒව දැනටත් වඩා කරනට වඩා හොඳින් කරන ගමන් තමයි මේ ශක්තිය, මේ එනර්ජි එක ඇති වෙලා අපේ වීරිය හටගෙන ධර්මයේ පුහුණු කිරීම කියන කාරණය ජීවිතේ ඉහළම තැනින් තියාගන්න. අපේ ප්‍රමුඛත්වය ජීවිතයේ දෙන්නේ ධර්මයට. අපේ පළවිදියක දෙන්නේ අපි ධර්මයට. මෙන්න මේක තමයි වෙනස. මෙන්න මේ වෙනස හටගන්න නම් පින්නතුනේ ධර්මය ගැන පැහැදිලි දැනුමක් අපිට තියෙන්න ඕන. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය තමයි මුලින්ම යන්නට ඕන. සම්මා දිට්ඨි පුරේ යවක් කියලා කියනවා. සම්මා දිට්ඨිය පළවෙනි ගම කරන්න ඕන කියලා. මේ සම්මා දිට්ඨිය හටගන්න කොහොමද? සම්මාදිටින ආසන්න වන කාරණා දෙකක් තියෙනවා. ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝ මනසිකාරය කියන කාරණය. කල්යාණ මිත්‍රත්වයේ ලැබෙනකොට සම්මාදිටිය නිර්වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වන්නේ එකක් අරතෝ ගෝස, අනිත් එක යෝනිසෝ මනසිකාරය කියන කාරණය. ධර්මයෙන් ශ්‍රවණය කරාට විතරක් මේ හටගන්නේ පිළිතුරින් සම්මාදිටිය. ඒ අහන ධර්මය නොනින් මෙහෙ කරන්න ඕන යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන. අන්නේ ධර්මයේ ප්‍රධානතම අවස්ථාව තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැක්ම, නිවැරදි දැක්ම, විෂන් එක හටගන්න ඕන. ඒ විෂන් එක තමයි මුල්. විෂන් ඉස් ෆස්ට් දෙන් විෂන්. විෂන් එක කියලා කියන්නේ අපේ ජීවිතයේ ඉරණම ගැන පැහැදිලි දැක්මක් ධර්මය තුළින් අපට හටගන්න ඕන. මොකක්ද ඒ දැක්ම කියලා කියන්නේ? ඒ දැක්මයේ පළවෙනි අවස්ථාව තමයි භාගතුන් වහන්සේ මහාචාර්යතුමාගේ සූත්‍රයෙන් සඳහන් කරනවා සම්මාදිට්ඨිය පහන් වික්‍රය දයමදාමේ මහණෙනි මම සම්මාදිට්ඨිය කොටස් දෙකකට දක්වනවා. මොකක්ද ඒ? අත්‍යවික්‍ර වේ සම්මාදිට්ඨිය සාසවා පුඤ්ඤ භාගියා උපරි වේපාක්කා. සාස්ත්‍රවෝ පුණ්‍ය විපාක ගැන දෙන උපරි සම්පත් ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ තමයි කම්මසකතා සම්මාදිටිය කියලා කියන්නේ. අපේ සිත මුල් වෙලා අපි යමක් කරනවා නම් අන්නේ අපේ සිතේ ස්වභාවයට අනුව විපාක ලැබෙනවා කියන අවබෝධය. මනසාචේ පදුට්ඨේන භාසතේවා කරෝතිවා. අපිරිසිදුව මනසෙන් අපයමක් කියනවා නම් යමක් කරනවා නම් ඒ විපාක විදියට දුක්ඛං අන්වේති. දුක අපේ පසුපසිලු මනින්. හිත අපිරිසිදුව යමක් අප කරනවා නම් ඒ හිත අපිරිසිදු වීමෙන් අපට ජීවිතේ ලැබෙන දුක් විපාක. හිතේ දැඩි ලෝභයක් නම් තියෙන්නේ, වෙනත් කෙනෙක් ගැන ආනාපයක් නම්, ඊර්ෂ්‍යාවක් නම්, මාන්නයක් නම්, මෝහය නම් අපට දුක් විපාකයි. අනිත් පැත්ත තමයි මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. යම්කිසි කෙනෙක් පැහැදිලි මනසකින්, පිරිසිදු මනසකින් යමක් කියනවාද, යමක් කරනවාද, අන්න ඒ තැනැත්තාට සුඛං අන්වේති. සැපය තමගේ පිටපස්සෙන්. මෙන්න මේක තමයි සම්මා දිට්ඨියෙන් අපට ලැබෙන පළවෙනි අවබෝධය. මේකට කියනවා කම්මසකට සම්මා දිට්ඨිය, නැත්නම් ලෞකික සම්මා දිට්ඨිය කියලා කියනවා. මෙන්න මේ දැක්ම ඇති වෙච්ච ගමන් මෙතෙන් අප විශ්වාසයෙන් තියන්නට ඕන පිළිවෙන්නේ. අපට යම්කිසි දුකක් එනවා නම් එන්නේ ඇයි? අපේ අපිරිසිදු වීම නිසා. එක්ක ලෝභයෙන්, එක්ක ද්වේෂයෙන්, එක්ක මෝහයෙන් අපිරිසිදු වුණොත් තමයි අපට දුක එන්නේ. අපේ හිත මේ අකුසල ඉතර වලින් දුරු කරගත්තා නම් සුඛං අන්වේති. අපට ජීවිතයේ සැපත සතුට ළඟා වෙනවා. මේ ලෝකේ ජීවත් වෙන කිසිම සත්ත්වෙක් දුකට කැමති නැහැ. සුඛ කාමහනි දුක්ඛ පටිච්චෝලා කියලා සඳහන් කරනවා. දුකට අකමැති, සැපයට කැමති. විශේෂයෙන් මනුෂ්‍යයෙක්ට ඔබ හැම දිනෙකම සැප හොයාගෙන තමයි මේ ගමන කරන්නේ. ඔබ ඉදිරිච්ච මාතෘභූමියේ බොහෝ දුර බැහැරවිලා, බොහෝ බලාපොරොත්තු තියාගෙන ඔබ මේ සතුට සැනසීම සොයාගෙන ආපු ගමන. අනේ ගමනේදී ඔබ එක හැන්දකින් මෙලමුදල් කියන වගේම ඒ මහන්සියෙන් හරියම කරන ධනය ඔබේ ඥාතීන්ට, දෙමෝපියන්ට දෙනලා දීලා හේ අය යහපතට පත් කරන විතරක් නෙවෙයි, ඔබ ඊටත් වඩා දෙයක් කරන්න ඕන. ඒ තමයි මෙන්න මෙදයට සම්බන්ධ කරගන්නට ඕන සද්ධා ප්‍රතිලාභ ලබන්නට ඕන. ඒකට කියනවා සද්ධා ධන කියලා. සද්ධාම ධනය. අප උපයන ධනය ඕන වෙලාවක නැති වෙන පුළුවන් කියලා දෙන්න. සොරසතුරෙන් ගන්න පුළුවන්. ඒ සල්ලි වලින් හදන ගෙදර ඕන වෙලාවක විනාශ වෙලා යන පුළුවන්. ඔබ දන්නවනේ මේ දවස්වල නේද ලෝකෙ ලොකෝ ගින්නක් තියෙනවානේ. ඒ තාමී තමයි මේ ගෙවල් 10,000කට වඩා ප්‍රමාණයක් ගිනි ගත්තා. ඒක කවදාවත් හිටුවේ නැහැ මට මතකත්තේ කියලා. ඒ තරම් සුරක්ෂිත නගරවල හිටියයි පිටතුනි. වටිනාම සම්පත්, ධනිය, ඊයලා වූ සම්මාන, කවුරුක භාණ්ඩ, සත්තු, ගෙවල් බොහෝ දයා විනාශ වෙලා ගියා. අපේ ධනිය විනාශ වෙන්නේ තාම සුළු මොහොත යන පිටතුනි. ඒක සාමාජික උපද්‍රවයක් වෙන්න පුළුවන්, ගින්නක් වගේ දෙයක් වෙන්න පුළුවන්, සොර සතුරක් වෙන්න පුළුවන්, වෙන භූමිකම්පණයක් දෙයක් වෙන්න පුළුවන්. ඒ මොනව නැතිවත් වෙන්න තුනේ අප සංකප්ප ධනෙ හැමදාම අපට ඉදිනේ. එක්කෝ අප ජීවත් වෙද්දී ඒ ධනෙ අපට හමු වෙනවා, නැත්නම් ඒ ධනෙ තිබෙද්දී අපේ ජීවිත අවසාන වතාවට ඇස් දෙක පියාගන්න වෙනවා. මේ දෙකෙන් එහෙමද අපි අනිවාර්යයෙන්ම පත් වෙනවා. මේ දෙකෙන් එහෙමද පත් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? බෑනේ. මේ දෙකෙන් අනිවාර්යයෙන්ම අපි පත් වෙනවා. අන්නේ භෞතික ධනයක් මොනක් වෙනතුනේ අපට අහිමි නොවන ධනයක් කියන එක තමයි බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන පාලක කරගෙන ඇති බැලමෙන මේ ශ්‍රද්ධාව. අනේ ශ්‍රද්ධාව ධනයක්. ඒ ශ්‍රද්ධාව මරණයෙන් පස්සේවත් අපට අහිමි වෙන්නේ නැහැ. අපෝ සුභතියට ගෙන යන්නට ඒ ශ්‍රද්ධාව හේතු වෙනවා. අන්න ඒ බව අපි දැනගත්තොත් පිනතුනි මෙන්න මේ කම්මසකට සම්මාදිටිය පාදක කරගෙන හැකි තාක් දුරට අපේ ජීවිතයේ සතුට වැඩි වෙන දේවල් අප සිදු කරනවා. අන්නේ ලෞකික කුසල ධර්ම අතර බුදුදහමේ නිතරම වර්ණනා කරලා තියෙන්නේ නිතරම අනිසංක දේශනා කරපු කමක් තියෙනවා. එමගින් ඉහළම ලෞකික කුසලයේ සිදු වෙන කුසල කර්මය මොකක්ද? තේරෙන්න මොකක්ද? ඕ දෙන දේවල් වලින් දානමය වශයෙන් ධර්ම දාණය, ඊට වඩා අනිසස්දායි සීලය, ඊට වඩා අනිසස්දායි භාවනාව, සමත භාවනාවට 40ක් දේශනා කළේ තියෙනවා. ඒ සිළු භාවනා දරනොත් වඩා මගේ කළ තියෙන්නේ මෛත්‍රී භාවනාව. සබ්බේ සත්තා භවන්තු සුඛිතා කියලා නැවත නැවතත් පිළිතුරු පුහුණු කරා. ඔබේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වය මැන බලන ප්‍රධානතම සාධකය තමයි ඔබ දවසට කොච්චර වාරයක් මෛත්‍රී භාවනාව වඩනවාද කියන කාරණේ. එකයි බාගතුමාගේ දේශනා කරේ යන්තං සන්තං පදං අභිසමෙච්ච සම්බේ සත්තා භවන්තු සුඛිතස්සා. යම් ශාන්ත පදයක් ගැන දෙනවා සීල සත්තෝස්සෝ පත්තේත්වා කියන මෙත් සිත වඩන්න කියලා. මේක කොච්චර අප දිනු කරනවද? මේක පුහුණු කළ කළ පිනතුනේ සීමා සම්බේද මට්ටමට පත් වෙන්නට ඕන. ඒ කියන්නේ මගේ පිට කියලා සීමාවක් නැති වෙන මට්ටමට මනුෂ්‍යයන් අතර විතරක් නෙවෙයි මේ විශ්වයේ සියලුම සත්‍යයන් එකම තලයකට තමන්ගේම දරුවන් වගේ බලන්න පුළුවන් මට්ටමට මනස හුරු වෙන්න ඕන. මානහයතානියක් පුත්තම් ආයුසායක පුත්ත මනරක්කේ ඒවම් පිසක භූතේසෝ මාන සම්බන්ධය පරිමාණ. අම්ම කෙනෙක් ඒ අම්මට එකම දුවට එකම පුතාට යම්කිසි සෙනෙහසකින් ආදරයකින් තමන්ගේ දිවි දෙවෙනෙකුට සලකනවා නම් රැකබලා ගන්නවා නම් අන්න එවැනිම සිටුවෙල්ලක් අපට මුණ ගැහෙන මුණ නොගැසෙන දුර ඉන්න ළඟ ඉන්න කුඩා මහලෝ හැම දෙනා කෙරෙහිම අප ඇති කරගන්න ඕන පින්නතුනි. ලෞකික කුසල අතර එනම් කුසලෙ විදියට මේ දින අපට දේශනා කරයි පින්නතුනි. අපේ හිතට බොහෝ විට මානසික පීඩා එන දෙයක් තමයි අවනාපය කියන කාරණය. අනිත් කෙනෙක් කෙරෙහි අපි අවනාපයක් තියෙනවා නම් පින්නතුනි අපේ හිතේ තියෙන ලක්ෂණ නැති වෙනවා. හිතේ ලක්ෂණ නැතුණා කියන්නේ හිතේ සතුට නැති වෙලා යනවා. හිතේ සතුට නැති වෙලා ගියොත් අපේ පරිස්සමේ කොච්චර කාලෙක ඉන්නකඩක් තියෙද? අපේ මූණ කොච්චර ලක්ෂණකඩක් තියෙද? අපේ කොණ්ඩේ කොච්චර ලක්ෂණකඩක් තියෙද? අපේ දරුවා කොච්චර විශ්වවිද්‍යාලයෙන් උපාධියකට පටිනවද? නෑනේ පින්නතුනේ නේ අපි හිතේ දුකෙන් නම් ඉන්නේ. අපේ වාහනේ කොච්චර සුගෝභෝගී වාහනයක් වුණත් අපේ හිත අපිරිසිදු නම් අපේ හිත යමනාපයක් තියෙනවා නම් අපිට පින්නතුනේ මේ වාහනේ ලස්සන පේන්නේ නැහැ. අර අමනාපයේ කාරණේ තමයි මතක් කර කර යන්නේ. අනේ නිසා පින්නතුනේ හිත ලස්සනට තියාගන්න ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අන්න ඒ දේවල් අතරින් මෛත්‍රිය තමයි ඉහළම කුසලයේ විදිහට දේශනා කළේ. අපේ හිතට පීඩාගෙන දෙන අමනාපය ද්වේෂය දුරු කර ගැනීමේ ප්‍රධානතම කමඨහන තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඒ වගේම මේ භාවනාව ගැන බුදුදහමේ නිතරම ඉහළින් මගේ කළ තියෙනවා. ඇයි එහෙම මගේ කළ තියෙන්නේ? මේ මෛත්‍රිය වඩන තරමට පින්නතුනේ අපේ සිල්වත් බව දිනු වෙනවා, පරිත්‍යාග සීලයේ දිනු වෙනවා, කරුණා මුදිතා ආදී සියලුම ගුණ දහම් දිනු වෙනවා. ඒ තරක් නෙමෙයි. මේ මෛත්‍රිය දිනු වෙච්ච පමණට අපේ හිතේ තියෙන රාග ද්වේෂ ආදී බොහෝ අකුසල යනපත් වෙනවා. අම්ම කෙනෙක් ඒ අම්මට ඉන්න එකම දරුවා ළඟදී කොච්චර නම් අම්මා කැපපත් වෙන්නවද? ඔබට මුලින්ම දරුවෙක් ලැබෙච්ච දවස ඒ ලැබෙච්ච මුල් කාලේ ඔබ කොහොමද උන්නේ? ගෙදර ලස්සනට පිරිසිදුර තියලා සුවඳ වර්ග ගල්වලා ගේ තින්ත ගාලා සඳබඳ අඩු කරලා ගෙදර දොර වැහුවත් දරුවෝ නිදි කළා බොහෝම හිමින් දොර වහන්නේ අර ටික ගාන සද්දෙහි කියලා නේ. දරුවෝ මතුරු දැලකින් වහලා මතුරු වේපත් දෙන්නේ නැති විදියට හරි පරිස්සමෙන් තමයි දරුවෝ කුඩා කාලේ ඔබ හිටිය හරියට ගෙදර සිල් ගත්තා වගේ හිටියේ. හයියෙන් කතා කරන්නේ නැහැ, නරක වචන කතා කරන්නේ නැහැ, හයියෙන් සද්ද කරන්නේ නැහැ. කොච්චර නම් පරිස්සමෙන් හිටියදනේ. කෑම බීම හරි පරිස්සමෙන් හදන්නේ. අසල සිගිවල ලෑත් එක හඳු සවල් වෙන්නේ යන්නේ නැහැ. ගෙදර ඇත් එක වාද ભેද කරගන්නේ නැහැ. හරිම ගෙදර නිකන් සිල් ආරාමයක් වගේ නේද දරුවෝ කුඩා කාලේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කොච්චර අනුකම්පාවෙන් කොච්චර බුද්ධිමත්ද කොයිතරම් මහා කරුණාවෙන්ද අපිට මේක දේශනා කරේ කියන ඔබට තේරෙනවනේ. ඒ දරුවා ළඟදී ඔබට ආඩම්බරයක් හටගන්නවද? දරුවට වඩා මලස්සනයි මගේ පොණි හුඟක් අස්සනයි කියන හිතේ බලද? දරුවන්ගේ මානයක් හට ගන්නවද? අනේ දරුවට කිසිම උපාධියක් නැහැ, තාමිස් පොලවක් කියලා නැහැ, මට නම් මාස්ටර් ඩිග්‍රියක් තියෙනවා, ડોක්ටරේට් එකක් මට තියෙනවා. එහෙම මානයක් හට ගන්නවද උඹට? නෑ නෑ නෑ, ඒ කෙලෙස් කොහෙද කියලාවත් නැහැ. ඊර්ෂ්‍යාව හට ගන්නවද? අනේ දරුවට නම් හොඳ මතුරු දැයක් තියෙනවා, මට නම් එහෙම එකක් නැහැ. තාමගේ මතුරු දැය ලෝකෙයි පුතාගේ මතුරු දැය කුඩායි. එහෙම මානයක් හට ගන්නවද? නෑ නෑ නෑ, ඒ කෙලෙස් එකක්වත් තමන්ගේ ළඟ නැහැ. හරියට තමන් මාර්ගවල ආවේ උත්තරයක් වගේ දරුවල නැති. ඔබේ කතා කරන වචනකින්වත්, ඉරියව්වකින්වත්, බැල්මකින්වත් ඔබ දරුවා ළඟ ක්ලේශයක් නැති විදිහට තමයි හිතෙන්නේ. ඔබ දරුවා ළඟ සිල්වන්තයි. ඔබේ මුදිතාවණිය තියෙනවා, කරුණාව තියෙනවා, අනුකම්පාව තියෙනවා, පරිත්‍යාග සීලීත්වය තියෙනවා. ඔබ පංචශීල රකින්නවා. පංචශීලයේ නෙමෙයි දරුවෝ පුරා කාලේ සීල සමාදන් වුණා, අටසිල් සමාදන් වුණා වගේ නේද පින්නතුනි. කොච්චරනම් බලන්න ඔබේ ළඟ ගුණ තිබුණද කියලා. ඔබේ ළඟ දැනුම් තිබුණ තියනවා. මෙන්න මේ ආකල්පය පින්නතුනි දියුණු කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේයි. එනිසා ගත වෙන හැම මොහොතක් පාසාම මේ මෛත්‍රිය දියුණු කරන්න. සීල සත්තෝ සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා. මේ ස්ථානේ නැත්නම් මගේ ගෙදර ඉන්න හැම දෙනාම සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා. මේ නගරේ මේ ගමේ ඉන්න හැම දෙනාම සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා. මේ පළාතේ ඉන්න හැම දෙනෙක්ම සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා. මේ නගරේ, මේ රටේ, මේ මහද්වීපේ, මේ පෘථිවියේ, මේ සෝලාර් සිස්ටම් එකේ, මේ ගැලැක්සියේ, මේ යුනිවර්ස් එකේ, මේ මුළු සමස්ත ලෝකෙම ඉන්න සියලුම සත්වයෝ සම්බේ සත්තා භවත සුභිතා. සියලු සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා කැපිනා පින්තුන් දවසට පුහුණු කරා. ඒකාන්තයෙන් ඔබේ මේ මොහොතේ තියෙන පින දීර්ඝ වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්තුන්, ඔබට අතීත අකුසල කර්ම විපාක විදියට යම් යම් විපාක ජීවිතේ එන තියෙනවා නම් ඒවා ඉතාම උපරිම මට්ටමේ ඒවා යටපත් වෙනවා. සමාන කර්ම වලක් ගන්න බැරියව තියෙනවා. නමුත් සැලකිලි ප්‍රමාණයක් අපට අඩු කරගන්න පුළුවන් මේ මෛත්‍රී චේතෝ විමුක්තියේ තියෙන කුසලයේ තියෙන ප්‍රබලත්වය නිසා. ඒ නිසා ඔබ අනිත් සියලුම ලෞකික කුසල් දිනු වෙනට ප්‍රධානම සාධකයක් වෙන මේ මෛත්‍රී භාවනාවට තමන්ගේ ජීවිතේ ප්‍රමුඛත්වය දෙන්න. ඔබ මේ ගුණය රකින්න විතරක් නෙවෙයි, ඔබ වඩාත්ම සත්පුරුෂයෙක් වෙන්නට ඕන. ඒ කොහොමද? ඒ තමයි ඔබ ළඟින් ඇසුරු කරන කෙනෙකුට මේ ආර්ය ආනිසංස කියලා දීලා නිකම් බැරි නම් සල්ලි දීලා හරි ඒක නත් මේකට යොමු කරන්න. ඔබේ දරුවා, භාර්යාව, ස්වාමි පුරුෂයා, නංගි, මල්ලි, අම්මා තාත්තා, ඒ හැම දෙනෙක්ම පුළුවන් තරම් මේකට නැඹුරු කරන්න බලන්න. ඒක තමයි සත්පුරුෂකම කියලා කියන්නේ. ඇයි අපි එහෙම කරන්න ඕන? ඒ අය මීඩියාට පස්සේ පිනුතුනේ කට්ටිය හොඳ තැමලිප දෙන්න ඕන. ඔබ සුභ දියණ විතරක් නෙවෙයි, ඔබේ කුසෙන් බිහිවෙච්ච දූ දරුවා, ඔබේ ලේ මේ ලෝකෙට ජනිත වෙච්ච දරුවා, ඔබ මේ ලෝකෙට ජනිත කරපු ඔබේ අම්මා තාත්තා, ඔබ සමග එක මව කුසේ උපන් ඔබේ නංගිල මල්ලිලා ඉලක්කලා ඒ සුභදිගාම වෙන්න ඕන. ඔබට ගන්නපු ගුරුවරු, ඔබට උදව් කරපු අය, අසල වැසියන් හැම දෙනාම සුභදිගාම වෙන්න ඕන පින්නතනි. අනේ සඳහා අපි එයට මෙන්න මේ ධර්ම වරක් ප්‍රසන්නේ ලබා දෙන්න ඕන. අනේ නිසා තමයි සම්පදානම් ධර්මදානම් කියලා අපි කියලා කිව්වේ. සියලු දානයන් අතුරින් ධර්ම දානය උතුම් කියලා කිව්වේ මේකයි. එනිසා අප මේ විදියට මෛත්‍රී සාක්ෂ වෙන ගමන් ඔබට පුළුවන් නම් වෙනත් සමත භාවනා කමටහනක් වඩන්න. කරුණා භාවනාව කියනවා, මුදිතා භාවනාව, උපේක්ෂා භාවනාව, ධම්මනසිකාරය, බුද්ධානුස්සතිය, මරණ සතිය, ආනාපාන සතිය, මෙන්න මේ වගේ භාවනා කමටහනක් වෙනතුනි මුලදී විනාඩි දෙකකින් පටන් ගන්න. විනාඩි දෙක, විනාඩි හතර, විනාඩි හය, විනාඩි දහය, මෙහෙම ටිකෙන් ටික දිනු කරා. භාවනා කරනකොට හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙනකොට සතුට වැඩි වෙනවා. සතුට වැඩි වෙන තමන්ට නැවත උනන්දුවක් ඇති වෙනවා. මම මේ ධර්ම තවත් කොහොම කරන්න ඕන කියලා. ධර්මයේ රකින්නකොට තියෙන ප්‍රධානම දේ තමයි ධර්මයේ ගුණ අපට ප්‍රකට වෙනවා. විශේෂයෙන් ධර්මයේ තියෙන සම්දික්ක ආහාරික කියන ගුණ දෙක අපට ප්‍රකට වෙනවා. අනේ ඒ තුලින්ම ධර්මයේ රසායනික තියෙනකොට අපට තවත් උනන්දුවක් ඇති වෙනවා මේ ධර්ම තුලම ඉන්න ඕන කියලා. අනේත් එක පින්න තුනේ දාන සීල භාවනා කියන මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රිය තමන්ගේ ජීවිතයේ ප්‍රධාන කටයුතු බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. මේ තින්කම් එක්කම අපි ජීවත් වෙනවා. ජීවත් වෙනවා කියන්නේ අනිත් වැඩ නොකර තින්කම් විතරක් කරමින් ඉන්නවා කියන එක නෙමෙයි. අපි ජීවත් වෙන ගමන් මේ කරපු තින්කම් නැවත නැවතත් අපි හිතන්නට ඕන. ඔබ දීපු ධර්මයේ තින්කම් ඇති. ඔබ අපට සාතර සහකරන ඇති. අන්නේ දේවල් ගැන ඔබ නිතර නිතරම හිතන්නේ. මම මේ වගේ දන් දෙන කෙනෙක්. මම ආමර තාත්‍ර සහකරන කෙනෙක්. මෙන්න මේක නිතර නිතරම හිතන්න වෙනතුන. අන්නේ ඒක දානයක් විතරක් නෙවෙයි. ඒක ඡාගානුසති භාවනාවක් වෙනවා. දානය දානෙන් නැවතුනොතින් ඒ දානය සාර්ථක නැහැ වෙනතුනි. දක්වා අත්ත මනෝ හෝති කියලා කර්ණ්‍ය සනා කරනවා. පුබ්බේව දානං සුමනෝ දදන් කිත්තම් පසාදේ දක්වා අත්තමන හෝති. දන් දෙන්න කලිනුත් තමන් දෙන දානය ගැන හිතේද සතුට වෙනට නොව දාන සෝදාන කරනකොට. දන් දෙන වෙලාවේදී සතුටෙන් එක දෙන්නට ඕන. දානයේදී ඉවරලා නැවත නැවතත් හිතන්නට ඕන. එක සුළු පින්කමක් වුණත් තමයි පිළිතුනේ එක නිතර හිතන්න. ඔබ ජීවිතයේ සිද්ධ කරපු සුවිශේෂී දානමය පින්කම් ඇති. ආමඩ තාත්‍ර කලකලැති ලේදන් දීලා ඒ වගේම කඩින පීවර පූජාවට සම්බන්ධ වෙලා ඇති සාමි බාහිර රට පිළිකර පූජා කළ ඇති අත්මනාට කලකල ඇති ඒ වගේම බහමනක් කුටි සක්මමලු ආදීදි කළ ඇති ධාතු මන්දිර වලට අනුග්‍රහ කළ ඇති අන්නේ කරපු කාරණා නිතර ආවර්ජනය කරන්න නිතර එව හිතන්න අන්නේ හිතන මොහොතේ කියන පිළිතුනේ ඒක ඡාගානුසති භාවනා දානිය අනුව හිත සමාධිමත් කිරීම. ඒ වගේම ඔබ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යමක් පූජා කරනකොට ඒක සම්බුද්ධ පූජාවක් විතරක් නෙවෙයි ඒක බුද්ධානුස්සති භාවනාවක් වෙන්නට ඕන. මගේ දෑනින් මේ දානිය පූජා කරන්නේ අරහන් සම්මා සම්බුද්ධ ආදී ගුණයන් යුක්ත මේ තුන් ලෝකෙම පහළ වෙච්ච උතුම්ම තැනැත්තා වෙනුවෙන් මේ දානිය පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. එක පින්න තුනේ භාවනාවක් වෙනවා බුද්ධානුස්සති භාවනාවක් වෙනවා. ඔබ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව දෙකකින් කමක් විතරක් නෙවෙයි ඒක ධර්මානුස්සති භාවනාවක් කරගන්නට ඕන. මම මේ අහන ධර්මය සාකාතයි සම්පිටිකයි අකාලික ආදී මේ ගුණයන් යුක්තයි කියන එක මෙනෙහි කරමින් මේ ධර්මය ශ්‍රවණය කරන්න ඕන. ඔබ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානයක් පූජා කිරීම උදෙන් දානයක් විතරක් නෙවෙයි ඒක පින්නතුනේ සංඝානුසුති භාවනාවක් වෙන්නට ඕන. මා දානේ පූජා කරන මගේ ආමඳුරු මගේ ස්වාමීන් වහන්සේලා සෝපටි පණගුණ යුක්තයි උජුපටි පණගුණ යුක්තයි ඥාන පරිපන්න සාමීජි පරිපන්න ආහුනේය පාමේය ආදී ගුණයන් යුක්ත අනුත්තරෝ පුණ්‍ය ක්ෂේත්‍රයයි මගේ ස්වාමීන් වහන්සේලා කියන එක නිතරම මෙහි කරන්න. වන්දනමාන කරනකොට මම මේ වදින්නේ කැලු ආඳුරට උගරා ආඳුරට මහා කාශ්‍යප ආඳුරවාදී එනිකේසී මහා සංඝ පරපුරටමයි මම මේ වදින්නේ කියලා හැඟෙන්නේ. ඒක සංඝානුසුති භාවනාවක් කරගෙනම වදින්න ඕන. මොහොතක් හරි හිතන්නේ ඒක. එතකොට ඒක සරිතාම ශක්තිමත් වෙනවා. අනිත් කාරණේ ඔබ නිතර පංචශීල ආරක්ෂා කරන මේ සිල් ගන්න පින්නතුන් පොහොය කඩතර සමාදන් වෙන විතරක් නෙවෙයි අපි දන්නවා ඔබ බොහෝ දෙනෙක් නিত্য පංචශීල ආරක්ෂා කරනවා. පංචශීල නැකඩ ඔබ ඉගෙන නිතර හිතන්නේ නැහැ. පින්නතුන් ඔබ රකින්න පංචශීලයේ නිතර හිතන්න ඔබ. අඩමු වශයෙන් දවසට දෙවතාවක් හිතන්න. උදේ අවදි වෙලේ වැඩ පටන් ගන්න කලින් හිතන්න මම අද දවස් පුරාම මම පංචශීලයේ උපරිම ආරක්ෂා කරනවා කියලා. රාත්‍රියේ නිින්දට යනකොට සීකරන්න මම අද පන්සිල් ආරක්ෂා කරපු කෙනෙක්. අඩුගාණ කිසියම් කාල සීමාවක් තුළ මෙන්න මේ පැය ගන්න තුලදී හරි මම පන්සිල් ආරක්ෂා කළා කියන හැඟීම ඇති කරගන්න. ඒක සීලාන සුති භාවනාවක් වෙනවා පිටත. මෙන්න මේ විදියට අපකරන පින්කම් භාවනාවක් විදියට සමත කමඨහන මට්ටමට වපුණු කරෝදීන් අපේ හිතේ ලොකු වෙනසක් වෙනවා. ඒ තමයි කාම ඡන්ද ආදී පංච නීවරණ වාග් යනපත් වෙනවා. යටපත් වුණා කියන අපේ හිත හරියම ලක්ෂණයක් වෙනද. ඒ ලක්ෂණකම කොච්චරද කියවතොත් ජීවේ ලෝකයට මඩ ලක්ෂණයි. ඒ ලක්ෂණ බ්‍රහ්ම ලෝක මට්ටමටම ලක්ෂණ වෙනවා. අනේ සාධර්මයේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් සමත කමඨහනක් වඩලා ඇති කර ගන්නා වූ මානසික සෝය මේ මුළු කාම ලෝකයේම තියෙන සැපතට වඩා ඉහළ සෝයක් කියලා. මොකටද කාම ලෝකය කියලා කියන්නේ? කාම ලෝකය කියන්නේ සතර ආපාය, මනස ලෝකය, දිව්‍ය ලෝක හය කියන මෙන්න මේ 11 භූමියටම තමයි කාම භූමිය කියලා කියන්නේ. අන්නේ දිව්‍ය ලෝකෙ විඳින සතර දේවේන්ද්‍රයේ විඳින සැපතට වඩා ඉහළ මානසික සෝයක් අපට ලැබෙනවා. ධ්‍යාන මට්ටමට නැති වුණත් උපචාර මට්ටමට හරේ කාමච්ඡන්ද ආදී පංච නීවරණ යටපත් කරගන්න අවස්ථාව. අනේනිසා පිළිතුරු ටිකෙන් ටික සමතේ වඩන උත්සාහ කරන්න. අපේ ජීවිතේ උපරිම වටිනාකමක් ලබා දෙන්න. හිත වාක් ලස්සනට තියාගන්න පිණිසුයි. අපේ මේ මනුස්ස ලෝකය අපට දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය කරගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කළේ. මෙන්න මේ කුසලයක් දෙක ඉන්න ගමන් අපේ සම්මාදිට්ඨිය දෙවෙනි පියවරට පත් වෙනට ඕන. අත්ථි විස්තරේ සම්මාදිට්ඨියේ අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියන කාරණයක් දේශනා කරා. ආර්යෝ අනාස්රවෝ ලෝකෝත්තරෝ ආර්ය සංකීත මාර්ගයට අංගයක් වෙච්ච සම්මාදිට්ඨියක් තියෙනවා. දැන් මුලින් කතා කරපු සම්මාදිට්ඨියේ උපරිමයට ගියොතින් සම්මා සමාධියට යන්නේ සම්මා සමාධිය නෙවෙයි බුදුදහමේ අවසාන නිස්සාව. සම්මා ඥාන සම්මා විමුක්ති කරාම යන ධර්මයක් මේක. අනේ සඳහා අපට සම්මා දිට්ඨියේ දෙවෙනි පියවරට පත් වෙන්නට ඕන. ආර්යෝ අනාස්රවෝ ලෝකෝත්තරෝ මාර්ගයට අංගයක් වෙච්ච සම්මා දිට්ඨියක් තියෙනවා. දැක්මක් තියෙනවා. මොකද ඒ තමයි චතු සත්‍ය සම්මාදිට්ඨිය. දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව තියෙන සම්මාදිට්ඨිය. කොහොමද දුක හටගන්නේ? කොහොමද දුක නිරෝධ කරන්නේ කියන කාරණේ? දුක හටගන්නේ කොහොමද? ඔව් තණ්හාව තණ්හාව හටගන්නේ මොකක්ද? ඒකේ මුලට ගියම අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකක්ද? අපේ ජීවිතයේ මේ මොහොතේ සිද්ධ වෙන ඉරණම පිළිබඳව නොදැනුවත් මොකද නදීවත් කම කියලා කියන්නේ අපේ ඇහැට රූපයක් පේනකොට ඇත්තටම මේ මොහොතේ මොකද වෙන්නේ කියන කාරණේ. අපේ කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් එනකොට, දිවට රසයක්, කයට පහසක් විඳිනකොට ඇත්තටම මේ මොහොතේ අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන කාරණේ. ඇහැට රූපයක් පතිත වෙනකොට රූපේ වර්ණ මාත්‍රේ විතරයි පරිත වෙන්නේ. ඇස රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, රූප සංඥාව, රූප සංචේතන ආදී මෙන්න මේ කාරණා කීපයක් විපාක මට්ටමේ ස්කන්ධ ටික හදනවා. ඊළඟට මනෝ ධාතු කියන අවස්ථාවක් තියෙනවා. ඊළඟට මනෝ විඥාන ධාතු කියන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ සියල්ලම පසු කළ ගිහිල්ලා අප යමක් තේරුම් ගන්න අවස්ථාව අර වර්ණ රූපේ නිරුත් කරන පස්සේ අපි මෙන්න මේ රතු පාට, මේ කළු පාට, මේ මිනිස්සේ, මේ මගේ අම්මා, මේ මගේ දුව, මේ මගේ අයියා, මේ මගේ මල්ලි කියලා අපි තේරුම් ගන්නනේ. අන්නේ තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ මොකද්ද කියනතුනේ? ඒ තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ චක්කු විඤ්ඤාණ අවස්ථාව නෙවෙයි පින්නතුනේ, මනෝ විඤ්ඤාණ අවස්ථාව. මනංච පටිච්ච ධම්මේ චෝපජ්ජති මනෝ විඥාන කියන අවස්ථාවෙම මේක තේරුණා. පින්නතුනි අපට යම් සිදයක් පංච විඥානයන්ගෙන් සම්පූර්ණව දැනගන්න බෑ. පංච විඥානය කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිවහා විඥාන, කාය විඥාන. මෙන්න මේ පංච විඥානයන්ගෙන් ධර්මයේ සඳහන් කරනවා පංචහි විඥානේ කිංච ධම්මං පටි විඥානාති අඤ්ඤත්‍ර අබිනිපාතමත්තා කියලා. පංච විඥානයෙන් කිසිම දෙයක් පිළිසින් දැනගන්න බෑ. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතිය වෙන්නේය. මනෝ විඥාන ධාතියෙන් තමයි තේරුම් ගන්න. ඇහැට වර්ණ රූපය එනවා, කනට ශබ්ද රූපය පතිත වෙනවා, නාසයට ගන්ධ රූපය, දිවට රස රූපය, කයට පොට්ටම් රූපය පතිත වෙනවා වර්තමානයේ. හැබැයි ඒක නිතරම තේරුම් ගන්නේ ඒ මුල් අවස්ථාව නැති වෙලා ගිහිපෝ නිරුද්ධ වෙච්ච මොහොතක මනෝ විඥාන අවස්ථාව. මෙන්න මේක තේරුම් ගත්තොත් අවිඤ්ඤායත්තේ වාසයේ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන විදියට අවිද්‍යාවෙන් නිදහස් වෙලා භව නිරෝධා, ජාති නිරෝධෝ, ජාති නිරෝධා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස නිරෝධයන් කියන මට්ටමට යනවා. මේක තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? ඇහැර රූපය දකිනකොට මේ මොහොතේ පේන ඒ මොහොතේම තියෙන රූපේ මා දකින එකට හේතුව මොකද වෙන්නේ? බාහිර රූපය තුළ විඥානය හිත බැස ගන්නවා. හිත බැසගත්තොත් නිකන් තියෙන්නේ මොකද වෙන්නේ? අර පරිසම්පාදයන්ග ටික කොහොම ශනිකව ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යාමත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූපන් ගිහිල්ලා භවපත්‍ය ආජාති, ජාතිපත්‍ය, ජරා මරණ ශෝක පරිදේව ආදී මෙන්න මේ සකල විද දුක් සමුදය සිදු කරනවා. මෙන්න මෙතෙන්ට විශ්වාසය තිබීම තමයි සම්මාදීටි දෙවෙනි අවස්ථාව කියලා කියන්නේ. එහෙනම් කල්පනා කරලා බලන්න පිළිතුර අපේ ජීවිතේ කොච්චර කාලයක් අවිද්‍යාවෙන් හිටියේද, කොයි තරම් කාලයක් විද්‍යාවෙන් ප්‍රඥාන් හිටියේද කියන බලාගෙන ගියාම පිළිතුරනි අවිද්‍යාවෙන්ම තමයි ඉඳලා තියෙන්නේ. ප්‍රඥාවෙන් හිටපු අවස්ථාවක් නැති තරම්. එහෙනම් දැන් තත්පරයක් හරි තේ කරන්න. දැන් ඔබ යමක් තේනවා නම්, ඇහෙනවා නම්, ඔබ මේ තේරුම් ගන්නේ මනෝ විඤ්ඤාණ අවස්ථාවෙන්. ඒ වෙලාවේ ඇස් දෙක පියාගත්තත් ඒ රූපය නිරුද්ධ වෙලා, ඇස් දෙක අරගෙන හිටියත් නිරුද්ධ වෙලා, මේක තේරුම් ගන්නේ මනෝ විඤ්ඤාණ අවස්ථාවෙන්. මං බාහිර රූපේ පොඩ්ඩක්වත් මගේ හිත පතිත වෙලා නැහැ. මම මෙන්න මේ අනිත්‍යතාවය, මෙන්න මේ මනෝ විඤ්ඤාණ අවස්ථාවත් හට ගන්නව නිරුදුනා කියලා තත්ත විපස්සති ඒ මොහොතේම මා විපස්සනා කරමින් ඉන්නවා කියලා තේරුම් ගන්න. මේ මොහොතේ බාහිර ලෝකයේම සම්පූර්ණ රූපයම නිරුද්ධ වෙච්ච මොහොතක ලෝකයේ ශුන්‍ය වශයෙන් ඇති වෙලා නිරුද්ධ වෙලා නිරුද්ධයක් විදියට ඒක තත්පරයක් සිතන පිළිතුරු. පුළුවන් නම් ඒක තත්පර දෙකක් කරගන්න. බාහිර ලෝකයන් නිරුද්ධ වෙලා මම ඒක හිතන මගේ මනෝ විඥාණය මේ වෙලාවෙන් හටගන්නව නිරුද්ධ වෙනවා, හටගන්නව නිරුද්ධ වෙනවා. මේක තමයි පිනුදු විපස්සනා භාවනා කියලා කියන්නේ. මෙන්න මේ ඔබ තත්පර ගණන් සීකරණ ඔබ ධම්මචරණං ගච්ඡාමි කියලා කියනවා නම් විශ්වාස කරනවා නම් ඔබ පිළිගන්න. ඔබ මේ ජීවිතේ කාලය කරපු සියලුම පින්කම් වලට වඩා වැඩි කුසලයක් මේ තත්පර ගාන තුල ඔබ සිද්ධ කරගත්තා. අන්නේ මොහොත තුල ඔබ දුකෙන් නිදහස් වෙලා හිටියේ. මෙන්න මේ කාලය වැඩි කර ගැනීම තමයි විපස්සනා භාවනා කියලා කියන්නේ. ඒ විපස්සනා භාවනාවට එන්න නම් සමතෙන් හිත දිනු වෙන්නට ඕන, හිත සමාධිමත් වෙන්නට ඕන. හිත සමාධිමත් වෙන නම් සිල්වන්ත වෙන්නට ඕන. සීලවන්ත වෙන්න නම් මේ දර්ශනය තියෙනට ඕන ශ්‍රද්ධාවත් එක්ක. අන්නේ ශ්‍රද්ධාව තිබුණු පමණට ඒ දහම ඉදිරියට යන්න ඕන කියන ලොකු උනන්දුවක්, උත්සාහයක්, ඉන මොටිවේෂන් එකක් අභ්‍යන්තර අභිප්‍රේරණයක් කරගන්න. ඒක කියන විරිය කියලා. අන්නේ වීරිය නැති කොතනද යන්නේ? අපි යන්නේ සතියට සතිපට්ඨානයට සතිඉන්ද්‍රියට යන්න. කාය වේදනා චිත්ත නාම කියන මේ ස්ථාන හතරෙහි උපරිම ලෙස සිහිය පිහිටුවා ගන්නවා. කාය ගැන සිත පිහිටුවා ගන්න ක්‍රමය තමයි ආනාපාන සති භාවනාව. ආනාපාන සති දිහිත තියලා වර්තමානයේ හිත තැම්පත් කරගන්නවා, හිත සමාධිමත් කරගන්නවා. හිත සමාධිමත් වෙනකොට හුස්ම ගන්නකොට පිට වෙනකොට හොඳට සිහින් ඉන්නවා. අතීතය නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දන්නවා, අනාගතය පැමිණෙච්ච දෙයක් නෙමෙයි කියලා දන්නවා. මේ වර්තමාන හිතත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා අනිත්‍යතාවය දකිනවා. පින්නතුනි ආනාපාන සතිය පදනම් කරගෙන එකාතකින් කාය ප්‍රශ්න වඩන ගමන් අනිත් අති වේදන ප්‍රශ්න වඩලා වේදනා අනිත්‍යතාවයෙන් බලන්න ඕන. චිත්ත ප්‍රශ්න වඩලා සිත අනිත්‍යතාවයෙන් බලනවා. ධර්මයන්හි ධම්ම ප්‍රශ්න වඩලා සංඥා චේතනාවල අනිත්‍යතාවයෙන් බලනවා. මේ කියන්නේ ස්කන්ධ පංචකයම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ හැම මොහොතෙම ඉතීමස්මින් සති දන්න හෝති මේ ඇති කල්හි මේ හට ගන්නවා, ඉමස්මින් අසති දන්න හෝති මේ නැති කල්හි මේ නිරුද්ධ වෙලා යනවා කියලා දකිනවා. හේතුම් පටිච්ච සම්බෝධං හේතු බංගා නිරුද්ධති. හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධය නිරුද්ධ වෙනවා කියලා දකිනවා. යංකිච්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන මට්ටමට යනවා. මෙන්න මේක බලන ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කරගන්න පිණිසුනි. මෙන්න මේ සතිපට්ඨාන ඉඳගෙන ඒ දිනු කරනකොට සතිය ඉදිරිය දිනු වෙනවා. ඒ සතිය නිසා සමාධිය දිනු වෙනවා, සමාධිය අරමුණ දිනු වෙනවා, හිත සමාධිමත් වෙනවා. අන්නේ සමාධිමත් වෙන්න වෙන්න සමාහිතෝ වික්ඛවේ වික්ඛෝ යථාවෝතං පජානාති කිව්ව ආකාරයට ඒ සමාධිමත් වෙච්ච සිතින් ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි කියලා බලනවා. නැත්නම් රූපය අනිත්‍යයි, වේදනා අනිත්‍යයි, සංඥා අනිත්‍යයි, සංඛාරය අනිත්‍යයි, විඥාන අනිත්‍යයි. මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ? හේතු ඇති කල්ලි පෙර කසුන විහට ගන්නවා. හටගත්තු දේ හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මේක තමයි පින්නතුනි විපස්සනාව කියලා කියන්නේ. සම්මා දිට්ඨියේ මෙන්න මේ අවබෝධය ලැබුණු කමරණ පින්නතුනි අපි එතන ශ්‍රද්ධාව පිළිදලා සති සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ගුණාංග ටික අපේ ජීවිතේ දිනු වෙනවා. මෙන්න මේ කාරණා පහට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. සද්දේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය. අපේ ජීවිතයේ ප්‍රමුඛත්වය ලැබෙන මෙන්න මේ පහට. ජීවිතයේ කුමන දේ කරත් බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන සමන්ගේ වටේ ආරක්ෂාවට ආශිර්වාදය ආලෝකයක් කරගෙන හැම දේම කරන්න. හැම මොහොතෙම වීරිය කරනවා. මොකද වීරිය කියලා කියන්නේ? අනුපන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය. නෝපන් පාප අකුසල දුරු කරන්නට නෝපදීමට. උපන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය. තමන්ගේ ළඟ නෝපන්නා වූ අකුසල ධම්ම නොඉපදීමට. අනුපන්නානං කුසලානං ධම්මානං උපාදාය. නෝපන්නා වූ කුසල ධම්ම උපදවා ගන්නට. උපන්නානං කුසලානං ධම්මානං තිතියා දීයෝ භාවාය මේ පොළය සම්මත දෙකේ විදියට උපන් කුසල ධම්ම කියනවා නම් ඒව නොපිරිහි තවද ප්‍රදීනු කරගන්නට අප්‍රමාදී උත්සාහ කරනවා. අන්නේ උත්සාහ කරන මොකද වෙන්නේ? ඒ උත්සාහ කරන මාර්ගයේ වෙච්ච සතියේ තමගේ හිත පිළිදවනවා. සතිය කියන්නේ තමගේ ජීවිතයේ සදාතනික රැකවරණය බවටපත් වෙනවා. බාහිර මහන්සිය දේශනා කරනවා සකේ ගෝචරයේ පෙත්තිකේ විශේෂ චරිත කියලා. තමන්ගේ පියාගේ ගෝචර භූමියේ වාසය කරන්න කියලා. අපට ඉන්න පියා කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ පිය උරුමේ වාසය කරන්න. පිය උරුමේ කියන්නේ සතර සතිපට්ඨානයි. Mindfulness is the field of the spiritual father. And also mindfulness is the best friend. Whenever we are mindful, it means we are with our best friend, which is mindfulness. සතිමත් බව තමයි අපේ හොඳම මිත්‍රයා කියලා තනිය. අනිත් සියලුම මිත්‍රයන් කලකදී අපව අත්හැරලා යනවා. ඒගොල්ලෝ මියපත් වෙනවා, මරණයටපත් වෙනවා. අපි ඇඳෙක පියාගන්නේ ඉතුරු මිත්‍රයන් ටිකත් අපට අහිමි වෙනවා. නමුත් පින්නතුනි මෙන්න මේ සතිපට්ඨානය තුළ අපි ඉන්නවා නම් හැම මොහොතෙම අපි ඉන්නේ අපේ හොඳම කල්යාණ මිත්‍රයත් එක්ක. අන්නේ කල්යාණ මිත්‍රත්වය ඉහළටම ලබා ගන්න පුළුවන් ඉහළම භාවනා කමඨහන් මොකද්ද? ආනාපාන සති භාවනාව. දැන් පින්නතුනි අපට ඉන්න හොඳම මිත්‍රයා අපේ හුස්ම ටික විතරයි. හුස්ම ටිකේ විනාඩියක් නැතිනම් මොකද වෙන්නේ? වෙන දේ ගන්නව නෙමෙයි. පින්නතුනි අන්නේ හුස්ම ටික අපට මුලින්ම ලබා දුන්න දවස් මතකද? අපිට මතකනේ අපේ අම්මට නම් මතකයි. අපි මුලින්ම අඬපු දවස. අපි ඉපදෙලා මුලින්ම අඬනවා දකින්න අම්මාගේ කැමැත්තෙන් ඉදී. ඇයි? අපි අඬනකොට අම්ම දන්නවා අපි හොඳට නිරෝගී කෙනෙක් කියලා නේද? අපි පණ ගන්නවා කියලා දන්නවා. පණ තියෙනවා කියලා දන්නේ ඒකේ. එදා අම්ම හුඟා සතුටුන අපි මුලින්ම අඬන දවස. හැබැයි පින්නතුනේ අපේ අම්මා ඊට පස්සේ කිසිම දවසක අපි වණේ අඬවදගෙන නැහැ. ජීවිතේ පළමු වතාවට අවසන් වතාවට අපි අඬනවා දකින්න කැමති එකම වතාවක් අපේ අම්මා. ආයෙත් පස්සේ කිසි දවසක අපි වණේ දකින්න කැමති නැහැ. ජීවිතේ අපි අම්ම හැමදාම ප්‍රාර්ථනා කළ අපි සිනාසෙනවා දකින්න. අනේ සඳහා තමයි පුඩා කාලේ අපේ සිංහිත අධ්‍යක්ෂක එකතු කළා. පිනවහන්සයන් දකිනකොට උදේ දුරු සාදු කියන්න කියලා අද්දක එකතු කළේ අම්මගේ තනිය අතින් අපේ අද්දක මේකට එකතු කරලා අපි වැන්දේව අපි වඩාගෙන බිම කියලා නෙවෙයි එක අතකින් අපි උස්සගෙන වඩාගෙන අනිත් අතින් අපේ අද්දක එකතු කරලා අම්මා බුදු පිනවහන්සේට වැන්දේවවා. ඒ වැන්දේව මොකටද? අපිට දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා දෙන්න. ඒ මාර්ගයට යන්න පුළුවන්කම තියෙන්නේ මේ තෙරුවන් සරණ ගියොත් විතරයි පින්තුනේ. අන්නේ තෙරුවන් සරණ ගිහින් අපේ ජීවිතේ තම ලැබෙන වටිනාම සම්පත තමයි අපේ ආම ලබාගෙන හුස්ම ටිකට බුදු පියාණන් වහන්සේගෙන් අපිට ලැබෙන මේ උතුම්ම භාවනාව ආනාපාන සතිය බුදු පිළිගෙන සතිමත් බව බුදු පිළිගෙන. ඒ නිසා ඔබේ ආමඩ කාතර හොබා ආදරේ නම් ආනාපාන සතිය වඩන්න. ඔබ බුදුරජාණන් වහන්සේට හොබා ආදරේ නම් සැරුත් හාඳුරන්ට මුගලන් හාඳුරට මහාකාශ්‍යප මහාඳුරට හොබා ආදරේ නම් මිහිඳු මහරහතන් වහන්සේට හොබා ආදරේ. ඒ ආදරේ නම් පින්නතුනේ පුලුවන් තරම් ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සතර ඍද්ධිපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය පංච ඉන්ද්‍රිය පංච බල සත්බොධ්‍යංග වැඩිලා ආරසංග මාර්ගයන්ද සම්පූර්ණ වෙලා විද්‍යාමිති සාක්ෂාත් වෙනවා. ජීවිතේ ලස්සන කරන්න කැමති නම් පින්නතුනේ ජීවිතේ උපරිම වටිනාකම ලබා දෙන්න කැමති නම් ජීවිතේ ලස්සන මල් යහනාවක් ගත කරන්න කැමති නම් මුළු ජීවිතේම රතු පලසක් උඩ රම් පලසක් උඩ ගමන් කරවන්න කැමති නම් ආරසංගික මාර්ගයේ පාදක කරගත්තු මෙන්න මේ ආනාපාන සතිය පුහුණු කරන්න. සෝ සතෝ වාසසති සතෝ වාසසති කියන කාරණය පටන් අරන් අනිත්‍යයන් පස්සේ විහෙරති විරාගයන් පස්සේ නිරෝධයන් පස්සේ පටිච්චසමුප්පාදයන් පස්සේ දක්වා ආනාපාන සතිය ක්‍රම 16ම ටිකෙන් ටික පුහුණු කරන්න උත්සාහ කරන්න. ඔබේ ජීවිතේ උපරිම වටිනාකමක් ලැබෙනවා. ශ්‍රද්ධා ප්‍රතිලාභයේ ඉහෙටම දියුණු වෙලා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා අපේ මුළු ආධ්‍යාත්මික ලෝකයම පිරිවිදලා යනවා. අනේ කුසලයක් එක්කම අපේ දරුවන්ගේ ඥාතීන්ගේ දෙමව්පියන්ගේ සියලු කටයුතු සාර්ථක වෙනවා. අපේ ධනය සුරක්ෂිත වෙනවා. අපේ කායික නිරෝගී භාවයත් ලැබ වෙනවා. අතීත කර්ම ශක්ති විදිහට තියෙන අකුසල කර්ම තියෙනවා නම් ඒවා මහා කැටපත් වෙන පිණතුනේ. මෙන්න මේ සමාධිමත් වෙච්ච සිත විදර්ශනා සංගමසු කරවතින් අපට ඉහළම සමාධිය තුනක් අපට ලැබෙනවා. අනිමිත් සමාධිය, ශූන්‍යත සමාධිය, අපඤ්ඤිත සමාධිය කියලා. අනිමිත්, ශූන්‍යත, අපඤ්ඤිත. ආධ්‍යාත්මික ජීවිතයේ ඉහළම සාර්ථකත්වය කියන්නේ ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන ආරක්ෂණික මාර්ගයෙන් දියුණු කරලා පෝෂණය කරලා අනිමිත්, ශූන්‍යත, අපඤ්ඤිත නැත්තම් කිසිම අරමුණක සිත පිහිටුවන්නේ නැති අනිමිත්තෝ සමාධියක් ඇති කර ගැනීම. ශූන්‍යත සමාධිය ලෝකේ බාහිර වබ්බෙන්තර කිසිම නිරුද්ධ වෙච්ච දෙයක් බව දකින්න නොවන සමාධිය. අපඤ්ඤිත සමාධිය ඒ බාහිර වබ්බෙන්තර කිසිම දෙයක් නාම රූප කිසිවක් හරයක් වශයෙන් වැදගත්යක් විදියට වටිනා දෙයක් විදියට නොගන්නා වූ සමාධිය. ඒකට කියනවා අපඤ්ඤිත සමාධිය කියලා. අප සම්පූර්ණයෙන්ම ප්‍රඥාව තුළ ජීවත් කරවීම තමයි මේ තථාගත ධර්මක තියෙන අසිරිය කියලා කියන්නේ තියෙනවා. ඒ නිසා බොහෝ දුර ගමනක් ජීවිතය ආපුවාය. ඔබේ ඥාතීන් සුවපත් කරන්න, ඔබේ අමතාත පෝෂණය කරන්න, ඔබ මහන්සියෙන් හරියම කරන්න මේ දුර ගමනක් ආපු මොහොතේදී අන්නේ අමතාත දෙන්නව ආහාර පානින් පෝෂණය කරන අතරේදී ඔබේ දරුවන්ට යහපත් අනාගතයක් සඳහා ඔබ දිවාරයන්දෙක් මහන්සියෙන් වැඩ කරන අය අන්නේ දෙක අතරේදී ඊට නොදෙන විදියට ඔබ මේ ආධ්‍යාත්ම ගමනේ ඉඳ ධ්‍යානට ඕන. ඔබ නැවත ශ්‍රී ලංකාවට යන විට ඔබේ පරිසරයේ සාධිමත් කරගෙන ගන්න නෙවෙයි. මෙන්න මේ සංඝාදනයෙන් ඔබ පිරි ඉදිරිය යන්නට ඕන. ඔබ ශ්‍රී ලංකාවෙන් පිටවන්නට වඩා නැවත ගුණදහම් නැතුව ඔබේ මාතෘභූමිය ඔබ පාටවන්නට ඕන. ඔබේ ඥාති මිත්‍රාදීන් ඔබ අවුරුදු ගානකට පස්සේ මුණ ගැහෙනකොට ඔබ හිතියට වඩා ධර්මඥානෙන් දිනු වෙලා ඔබ ගුණදහමෙන් දිනු වෙලා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂණයෙන් දිනු වෙලා සමාධි විදර්ශනයෙන් දිනු වෙලා දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් වශයෙන් ඔබේ මිතුරන්ට ඔබේ ඥාතීන්ට මුණ ගැහෙන්නට ඕන. ඔබ වුණා ධනවත් කෙනෙක් කියලා මුණ ගැහෙන විතරක් නෙවෙයි වාග්යන් වශයෙන් වා පොහොසත් කෙනෙක් විදියට ඔබේ ඥාති මිතර ආදීන්ට ඔබ නැවත පියන ගන්නට ඕන. අනේ සඳහනේ විහාරස්ථාන ඔබට සැනවීම ආශිර්වාදයක්. ගෞරවනීය ලෝකමාන්තරන් වහන්සේ සඳහා අනුවාක් මාසල වැඩ කරනවා. ඔබට මේ ලස්සන පරිසරයක් නිර්මාණය කළ දෙන්න බුදුරජාණන් වහන්සේ විහාරස්ථානට වැඩම කෙරෙව් වගේ ඔබට බුදුරජාණන් වහන්සේ මොන ගැස්සල තියෙනවා. සද්ධර්මයේ මොන ගැස්සල තියෙනවා ඔබට. සංඝරත්නයේ මොන ගැස්සල තියෙනවා. අනේ බුද්ධ ධර්ම සංඝ කියන දෙවලින් උපරිම ආශිර්වාදය ලබා ගන්න. ඒ සඳහා ඔබට තම තමන් ජීවිතයේ ගුණදහම් පුරන්නට උසහ ගන්නට කාය මානසික සුවපත් භාවයේ සැලසේවා. මේ උතුම් කුසලයෙන් බලයෙන් ශ්‍රී ලංකාවේ සිටින මෙහි සිටින ඔබේ දරුවන් සාමභාරයවන් අමරකාන්තලා තුන් හැම දෙනෙක්ම සුවපත් වේවා. මියගේ යම් තාක් ඥාතියෙක් රැඳී නැත්නම් ඒ හැම දෙනාම ඔබ සිට කරනා වූ මේ උතුම් කුසලයේ අනුමෝදන්ව සුවපත් වේවා. සුභ දිනානි වේවා. අවසන උතුම් මොණිවනින් සැන්සෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ උතුම් කුසලයේ උපින් ඔබ අපට හැඳනා කරන මෙලොව ජීවිතයේ සුවපත් භාවය, සතර ජීවිතයේ සුවපත් භාවය ප්‍රාර්ථනා කරව උතුම් මොණිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පරිතාච නින්දුක්ඛං බයං පරිතාච නිබ්බයං සෝකං පරිතාච නිස්සෝකං වන්තු සම්පේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොරින් තේලෙන සත් සොන්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. නෙත සැනසිල්ල Thank you.